අපනාකර මගේ එක්සත් ජාති පක්ෂය අපේ කණ්ඩායම බොහොම පිරිසිදු හොඳම 22 දෙනෙක් ඉන්නේ. ඒව ගවන්න හදන කිසිසේත්ම නැහැ. වෙනින් පක්ෂවත් නැහැ. මේව ගවන්නේ මේ එක ලොට් එකක්. මේ පෙරදිලා ඒ පරාජය පිළිගන්න බැරි. පාලනය කරන්න ඕනේ කියපුවා ඒ නායක තමයි ඔයගේ කටයුතු කරන්නේ. මෙතන මේක උපක්‍රමශීලීව මේක කළා තියෙනවා. නැත්නම් 11 මාර්තු විතර මෙච්චර කට්ටියක් එක්ක යන ගමනක ඔබ කරන්න ඕනේ. මේක යම් ප්‍රශ්නයක් ඇති කරන්න යන ගමන. අහම්බෙන් උණු දෙයක් නෙවෙයි.